දවසක මා පින් කරන සඳ මටද ආදරේ කියා තිබේ ඔබ පින් කරන ඔබේ කුමාරී මටද ආදරේ කියා තිබේ සුඳුරු සඳෑවක රඟ හල කෙළවර අඳුරු නිමේෂක අද ඔබ ළඟ ඔබ සඳහාලන පෙර දවසක මාතුරුලට වීන මටද ආදරේ කියා තිබේ ඔබ පින් කරන ඔබේ කුමාරි මටද ආදරේ කියා තිබේ සක්මන් මලුවක දෙපාගේ වෙන්දි දොඩ මලු පෙම්මස් බොළුවේ අන්දි මාසමුගෙන ඔබ වෙතට පැමිණිය සනහස සඟවා තනත නුරාවෙන් මටද ආදරේ කියා තිබේ ඔබ පින් කරන ඔබේ කුමාරී මටද ආදරේ කියා